නමස්කාර වේවා බුදුරු වෙනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරු වෙනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුවෙන් මාහට ධර්ම විනය උගන්වන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ දෙහිඅත්තක අණ්ඩිය පැත්තේ මේ පින්වතුන් දැන් ඉන්න ළමා ලපටිට නම් තේරෙනව අඩු ඇති. නමුත් ටිකක් වයසක ඇත්තන්ට තේරෙනවා ඔයාලා ගොඩාක් දුෂ්කර ජීවිතයක් ගත කළේ. ගොඩාක් දුෂ්කරයි ඔයාලා ගත කරපු ජීවිතේ. දැන් මේ ළමා ලපටි බයික් වල ගියාට, වාහනවල ගියාට, බස් තිබුණට මුලින්ම මේ ප්‍රදේශයේ මිනිස්සු කොයි තරම්නම් පයින් යන්න ඇතිද? ගොඩාක් මේ දුෂ්කරතා මැද තමයි මේ ප්‍රදේශවල අය ගොඩාක් ජීවත් වුණේ. බෙහෙත් හෙත්තක් වුණත් ගන්න කොයි තරම් ඒ කාලේ අමාරු වුණාද? ඊළඟට මේ කුඹුරුත් එක්ක ඔට්ටු වෙලා කොයි තරම් මිනිස්සු අමාරුවෙන්ද ජීවිතේ ගත කළේ. නමුත් දැන් පහසුකම් ටික ටික එනකොට අර පරණ ඒවක් මිනිසුන්ටත් අමතකයි. දැන් ඉන්න ළමා ලපටි නම් කොහොමටවත් දන්නේ නැහැ. ඉතින් මේ එන ගමනේදී ගොඩාක් දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔබගේ ජීවිතේම ආපස්සට බලනකොට සමහර අය ඉන්නවා හිස හැරුණා තියන්න හිතිච්ච අවස්ථා තියෙනවා. සියදිවි නසා ගන්න හිතිච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට මෝන දිදී එන්නේ වෙලාවකට ප්‍රශ්න ඔළුවට වැටෙනකොට හිතෙනවා අපි කාටත් මේ වගේ ඉවරයක් නැද්දෝ කියලා. මේ ප්‍රශ්නවල ඉවරයක් නැද්දෝ කියලා හිතෙනවා. මෙන්න මේ ගැන, මෙන්න මේ හිතට එන පීඩාව, දුක, සන්තාපය තේරුම් ගන්න පුළුවන් බුද්ධ දේශනාවක් අපිට කියවන්න ලැබුණා. මේ ධර්ම දේශනාව බණක් ඇහුවා කියලා, ඔන්න අපිත් බණක් ඇහුවා කියලා නැගිටලා යෑම පිණිස පමණක් නෙවෙයි, අනිවාර්යයෙන්ම මම මේ කියන භාෂාව තේරෙන කවුරු හරි ඉන්නවා නම් පොඩි එකාගේ පටන් ඒ සියලු දෙනාටම ජීවිතේ වටිනා දහම් අවවාදයක්. බුදුරජාණන් වහන්සේ වදාළා රෝග දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා රෝග දෙකක් තියෙනවා. එකක් තමයි කායික රෝග, අනිත් එක තමයි මානසික රෝග. එහෙම නැත්නම් චේතසික රෝග. ඒ කායික රෝගයි මානසික රෝගයි දෙකක් ගත්තොත් මේ කායික රෝග සනීප වෙනවා බෙහෙත් බීලා. අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් මේ රෝග අවුරුදු සමායට 10-15 හරි තිබිලා කායික රෝග සනීප වෙනවා. සමහර මිනිස්සුන්ට කායික රෝග අවුරුදු 100ක් ගිහිල්ලා හරි සනීප වෙනවා. ඔළුවේ කැක්කුම්, ඇඟේ කැක්කුම්, ඊළඟට හන්දිපතේ කැක්කුම් මේවා සනීප වෙන්න පුළුවන් යම් කාලයක් ගිහිල්ලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා රහතන් වහන්සේලා හැර මේ මානසික රෝගවලින් සනීප විච්චයි නෑ කියලා. ඒ කියන්නේ කෙලෙස් තියෙනකල් මානසික රෝග තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක සරලවම පෙන්වලා දෙනවා, පින්වත් මහණෙනි, ඔබ මහාන වුණාට පස්සේ ඔබට හිතෙනවා නම් අනේ දැන් මිනිස්සු මට වඳින්න ඕන, ගරු කරන්න ඕන, ප්‍රශංසා කරන්න ඕන, මිනිස්සු දානමාන වලින් අපිට සංග්‍රහ කරන්න ඕන, ඊළඟට මගේ ගුණ ඇහෙන්න ඕන, මගේ වැරද්දක් නම් අනිත් අය කියන්න එපා කියලා ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ලබන්න ඔබට කැමැත්තක් ඇති වුණොත් එහෙම මහන වුණාට පස්සේ පින්වත් මහණෙනි හිතන්න ඔබට මානසික ලෙඩක් හැදුනා කියලා. මානසික ලෙඩක් හැදුනා කියලා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා තමන්ගේ හොඳ නම යවන්න, තමන් ප්‍රධානියෙක්, තමන් කෙරුමක් කියලා තේරෙන විදිහට අනිත් අයට ඒක ඇඟවෙන්න උත්සාහ කරනවා. ඒකට වෑයම් කරනවා. එක එක ක්‍රියාමාර්ග ගන්නවා. ඔන්න දෙවෙනි ලෙඩේ හැදුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසන්න බැරි රෝග පවා මේ ලෙඩ පවා ඉවසනවා. මිනිස්සු බනිද්දින් ඉවසනවා. වැසිකිලි කැසිකිලි පවා යන්නේ නැතුව මේ තමන්ගේ හොඳ නම යන එකට වැඩ කරනවා. වෙලාවකට කන්න බොන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ කොම ලෙඩ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා ඔය ලෙඩ පවා සනීප කරගන්නවා කියලා හිතන්න කියලා වදාළා. ඔය බුදුරජාණන් වහන්සේ සංඝයාට දුන්න උපදේශා. දැන් මම ඔබට කියන්නේ ඕකත් ලෙඩක් නම් දැන් ඔබට තියෙන මානසික ලෙඩ දිහා බලන්න. දැන් ඔබගේ ගෙදර ඉන්න කවුරු හරි කිව්වොත් අම්මේ අන්න අතන යකෙක් ඉන්නවා, මෙතන යකෙක් ඉන්නවා කියලා මේ හැම වෙලාවෙම යකෙක් යකෙක් කිය හරි, එහෙම නැත්නම් කියනවා අම්මේ අරුව මාව මරන්න එනවා, මෝ මාව මරන්න එනවා කිය මොනෝ හරි නැති දෙයක් කියනවා. නැති දෙයක් නිතර නිතර කියන්න ගත්තට පස්සේ අපි එයාට නමක් දානවා. මොකද්ද? මූට නම් දැන් මෙන්ටල් අවුට් කියලා. ඇයි අපි එහෙම කිව්වේ? නැති දේවල් කියපු නිසා. දැන් මට කියන්න බලන්න, අපි එහෙම මිනිසුන්ට අහවලාට ලෙඩ තියෙනවා අහවලාට ලෙඩ තියෙනවා කියලා කිව්වට නිත්‍ය වශයෙන් දෙයක් ලෝකේ නැතුව තියෙද්දී අපි නිත්‍යයි කියලා හිතන්න ගන්නවා කියන්නේ අපිටත් දැන් ලෙඩ හැදිලාද නැත්ද මානසික? ඇයි නැති දෙයක් තියෙනවා කියලා හිතනවා? අනිත්‍ය දේවල් නිත්‍ය විදියට පේනවා. ඔන්න ලෙඩ හැදුණා. අසුභ දේවල් සුභ විදියට පේනවා. තමාගේ වසඟේ පවත්වන්න බැරි දේවල් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා පේනවා. අන්න ලෙඩ. මේවා කායික ලෙඩද මානසික ලෙඩද? එතකොට දැන් ලෙඩක් තියෙන කෙනා සුවසේද ජීවත් වෙන්නේ දුකසේද? අපි මේ දුකින් ඉන්නේ, ගෙවල් වල ප්‍රශ්න වලට මිරිකල ඉන්නේ, අපි මනසින් ලෙඩ වෙලා. ඊයේ පුතෙක් ආවා, ඇවිල්ලා මොකක් හරි ඒ ළමයාට නිතර ප්‍රශ්න එක එක ඒවා. මාව මුණ ගැහුණොත් කියනවා ප්‍රශ්නයක්. ඊට පස්සේ ඊයේත් ආවා මාව මුණ ගැහින්ද, මං කිව්වා පුතා ඔය දැන් ඔය ලෙඩ සනීප කරගනි. මංකෝ කායික ලෙඩ නෙවෙයි හිතේ ලෙඩ. මොකද්ද හිතේ ලෙඩ? මේ ප්‍රශ්න ඉවරයි, ඉවරයක් කරනවා, මේ ප්‍රශ්න ඉවර වෙනවා කියන ලෙඩේ සනීප කරගනි. මේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා එකක් නැහැ. ධර්මය අවබෝධ කරන්නේ නැතුව, රහත් වෙන්නේ නැතුව, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැතුව මේ අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මංකෝ මේ ලෝකේ තියෙන ධර්මතාවය තමයි ප්‍රශ්න එනවා, ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔබ කරන්න හදන්නේ ප්‍රශ්න එනකොට ප්‍රශ්න ඉවර කරන්න හදනවා. කවදාවත් වෙන්නේ නැහැ. ප්‍රශ්නෙට මූණ දෙන්න තියෙද්දී ප්‍රශ්න ඉවරයක් කරන්න හදන එකෙන් වෙන්නේ හිත වෙහෙසෙනවා, පීඩාවටපත් වෙනවා, ඉවරයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න, පුංචි කාලේ ඉඳලා කොයි තරම්නම් හිතුවද දැන් මේ ප්‍රශ්නේ ඉවරයි, දැන් මේ ප්‍රශ්නේ ඉවරයි, දැන් මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. මිරිඟුවක් පිටිපස්සේ මුවෙක් දුවනවා වගේ, දැන් වතුර හම්බ වෙයි, දැන් වතුර හම්බ වෙයි කියලා. අවසානෙට හම්බෙච්ච වතුරක් නැහැ. බඩේ දරුවෙක් ඉන්නකොට හිතනවා, නේ මේ දරු පෙටියා ඉපදුනා නම් මේ දෝතට අරන් වඩා ගන්න. ඔන්න ප්‍රශ්නේ ඉවර වෙන දවසක් හිතනවා. ඊටසේ දරුවා ඉපදෙනවා. අනේ මුං ඇවිදගෙන යනවා නා. ඇවිදිනකොට අනේ මුං මොන්ඩිසෝරි දාන්න නැත්තම්. අනේ මුං ශිෂ්‍යත්වල් ලියා ගන්න තරමට එනවා නම් මට කරදරයක් නැහැ. අනේ මුං සාමාන්‍ය පෙළ ලියා ගන්න තැනට එනවා නම් කරදරයක් නැහැ. මුං උසස් පෙළ ලියන තැනට එනවා නම් කරදරයක් නැහැ. අනේ මුං රස්සාවක් ගත්තා නම් කරදරයක් නැහැ. අනේ මුං කසාද බැඳලා පිළිවෙලක් වුණා නම් ඕන් ඔයි කරදර ඉවරයි. දැන් ඉවරයිද? දෙක්කද අපිට තියෙන්න වෙන්නේ සැබවින්ම මේ ජීවිතේට සැනසිල්ලේ ඉන්න නම් එනේන ප්‍රශ්නෙට මෝණ දීලා ඒ වෙලාවට විසඳුමක් හොයනවා මිසක්කා ප්‍රශ්න ඉවරයක් කරනවා කියලා එකක් මේ මනුස්ස ලෝකෙ කරන්න බෑ. මේ දුප්පත් පොසත් ભેදයක් තියෙනවා ලෝකේ. උසස් පහත් ભેදයක් තියෙනවා. ලස්සන කැත ભેදයක් තියෙනවා. ධනවත් ඊළඟට උගත් නූගත් ભેදයක් තියෙනවා. මොන ભેදෙ තිබ්බත් එක එකට එක එක ප්‍රශ්න තියෙනවා. එක එක බෝතල් වලට වතුර දානවා. බෝතලේ හැඩේ අනුව ඒ වතුරේ හැඩේ වෙනස් වුණාට ඇතුලේ තියෙන්නේ මොනවද? වතුරමයි. පෝසත් මනුස්සයටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දුප්පත් මනුස්සයටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ලස්සන කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කැත කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඉගෙන ගත්ත එක්කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉගෙන ගත්තේ නැති කෙනාට ප්‍රශ්නයක් තියෙනවා. කවුරු කවුරු හරි බලනකොට තමන්ගේ ජීවිතේ විඳවා විඳවා ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් අල්ලගෙන. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මානසික සනීපය කියන එක මනසින් මිදින සැපය නිරෝගිකම රහතන් වහන්සේලා හැර එතනින් මෙහායට නෑ කියලා. එහෙනම් මාර්ගඵලලාභීන්ටත් රහත් නොවුන මාර්ගඵලලාභීන්ටත් සම්පූර්ණ මානසික සුවය කියන එක නැත්තම් ධර්මයේ අවබෝධ නොකරපු මිනිසුන්ට කොහොමනම් මානසික සුවයක් එන්නද? එතකොට එහෙම නැති සුවයක් හිතෙන් හොය හොයා යනකොට ඒක හොයන්නේ යා ධර්මයෙන් නෙවෙයි නම්, මානසික සුවය හොයන්නේ ධර්මයෙන් නොවේ නම්, කිරි ඕන කෙනා එළදෙනගේ තනබුරුල්ල තබා අඟින් අදිනවා වගේ ජීවිතයේ සැනසිල්ල හොයාගෙන වෙන මාවතක් අනුගමනය කළ වෙහෙසටපත් වෙනවා. අවසානයේ බලනකොට බලු පැටියේ ලේසුවඳට ඇටකටුවක් ලෙවකකා හිටියා වගේ අවසානයේ ඉවරේකුත් නැහැ, බඩ පිරිල්ලත් නැහැ. දැන් ඔබගේ ජීවිතේ කුස පිරිල්ලද කියලා බලන්න මේ ලෝකයෙන් ඔබ හොයපු පංචකාමෙන්. අවසානයේ මොකක්වත් නැහැ. හීනෙකින් එක්විලා සොම්නසෙන් සිටිද්දී බොඳ වෙලා යයියේ ලෙස අවදි වී බලද්දී හීනෙන් ලස්සන දේවල් දැකලා ඇහැරිච්ච ගමන් ඉවරයි. ඒ වගේ ඔයාලා ගෙවල් වලත් ඉහළට බොහොම ජාමෙට ගත්ත මඟුල් තුලා තිබ්බා. මඟුල් ගෙවල් කෝ දැන් ඒවා අර බපල් දාලා සින්දු කියලා නටලා අර ගෙවල් වල තිබ්බ සතුටකෝ හීනයක් වගේ. දරු පැටවු ටිකත් එක්ක හිනා වෙලා එක මේසේ ඉඳගෙන බත් ටික බෙදාගෙන කාලා හිටපු කාලයක් තිබ්බා. දැන් ඒවකෝ හීනයක් වගේ. මේ දැන් මෙතන ඉන්න ආච්චිලා සීයලා කසාද බැඳපු අලුත අත් දෙක අල්ලගෙන හිනා වෙලා පෙම්බස් දෙඩමින් එකට නාන්න ගිහිල්ලා ආපු සොඳුරු යුගයක් තිබ්බා. ඒ ආච්චිල සියලට ඒක දැන් හීනයක්. හීනය. දැනුත් මේ තරුණ දූලපු තහලා එක ඒක පටලැවිලි හදාගෙන මැසේජ් කර කර පිම් හබ දොඩු දොඩයින්නවාද උඹල වයසට ගියට පස්සේ ඕක හීනය. හීනේ ස්වභාවය මොකක්ද? ආයෙ ගන්න බෑ. දැන් මේ ආච්චි සීයටයි අර බැඳපු අලත වගේ අත් දෙක අල්ලගෙන දෙන්න එකට නාන්න ගිහිල්ලා තුවාය කරට දාගෙන එහෙම එකක් දැන් තියෙනවද උන්දලාට? ඒක කවදාවත් දෙන්න එකට නාන්න යන් කියන අම්මෝ මට බෑ දනිස් කැක්කුම් වන් කියන දැන්. ඒ නිසා අපිට මේක පංචකාමය කියන එක හීනයක් වගේ මස් කට්ටක් වගේ මේ ජීවිතේ අපි ප්‍රශ්න වලට උත්තර හොය හොයා ගියේක හරියට මස් කපන කොටේ කඩුවයි වගේ මස් කොටයක් උඩ මස් තියලා ලොකු පිහියකින් කපනවා. අපි කිය මාළු කපනවා බලන්න කොහිතෙන් හිතලා කපනවා කපනවා කපනවා පිහියට ඇති හිතෙන්නෙත් නැහැ කොටේට ඇති හිතෙන්නෙත් නැහැ ඇති දෙයක්වත් නැහැ. ඒ වගේ මෙච්චර කාලයක් අපි සැප හොයාගෙන සතුට හොයාගෙන එක එක දේවල් දැන් හිත සැනසෙයි දැන් හිත සැනසෙයි දැන් නම් ප්‍රශ්න ඉවර වෙයි ඉවර වෙයි කියලා එක එක දේවල් කරනවා. ඒ කරපු දේවලුත් මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ. අවසානයේ හිතේ සැනසෙල්ලකුත් නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනේ අපිට සිද්ධ වෙනවා දැන් දැන් මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔබ හොයන ප්‍රශ්නවලට උත්තර ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නවලට උත්තර ධර්මයෙන් හොයන්න. ඔය හොයන හිවිල්ලෙන් උත්තර හම්බ වෙන්නේ නැහැ. ධර්මයෙන් විතරමයි ප්‍රශ්නවලට උත්තර හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ සැනසෙල්ලක් ලබා ගන්න නම් මම ධර්මයෙන් උත්තර හොයනවා කියලා හිතන්න. මේ අපේ මිනිස්සුන්ට මේ ධර්මයේ පිහිට ගන්න බැරි බුද්ධ ශාසනයක් අපි කියනවනේ බුද්ධ ශාසනය දුර්ලභයි බුදුවරු දුර්ලභයි ධර්මයේ ඇහෙනවා දුර්ලභයි කියලා අපි කියනවනේ දුර්ලභෝ සද්ධම්ම සවනෝ කියලා. එහෙම කිව්වට මිනිස්සුන්ට ඒක එහෙම දුර්ලභයි කියලා හිතෙන්නේ නැහැ. පින්වතුනි මිනිස්සුන්ට හිතෙන්නේ ගොඩාක් මිනිස්සුන්ට මේ අටපිරිකර පූජා කරලා පොඩ්ඩක් බණ අහලා මේ පිනක් දහමක් කරපුව මිනිසුන්ට හිතෙනවා අපි මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකීවි කියලා. ඉතින් පින්වතුනි කොහොමද ඒක හරියටම කියන්නේ? අපි හරියටම නිවන් දකීවි කියලා කොහොමද හරියටම කියන්නේ? මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස්සේ එතනින් පස්සේ බුදු කෙනෙක් ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ. මේ කල්පේම බුදුවරු නැතුව තව ගොඩක් කාලයක් ඉන්න වෙනවා කල්ප විනාශයට. බුදුරජාණන් වහන්සේ ඉපදුන මේ මහ භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් ඒ කොටස් 6න් පළවෙනි කොටස් දෙකේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නම්ම පහළ වෙන්නේ මේ කල්පේ මුල් කොටස් දෙකේ. තව කොටස් හතරක් මේ කල්පේම තියෙනවා බුදුවරු නැතුව. යම් හේකින් මේ ජීවිතෙත් ධර්මය අවබෝධ කරන එක අහිමි වෙලා මෛත්‍රී බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන එක අහිමි වුණොත් එහෙම එතනින් පස්සේ බුදුරු ගැන හොදුවාවක් නැහැ. පුංචිම පුංචි හොදුවාවක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු කෙනෙක් ගැන දේශනා කළා නැහැ. නමුත් පොඩි හොදුවාවක් තියෙනවා. ආයේ බුදු කෙනෙක් පහළ වෙනවා නම් මෙන්න මේ කාලේ පහළ වේවි කියලා. කොහොමද ඒ හොදුවාව? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ලස්සන මල් කලඹක් විකුණන්න ගෙනියන මිනිස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන්ම අර මල් කලඹ බුදුරජාන් වහන්සේට පූජා කළා. ඒ මල් කලඹට පාලියෙන් කියන වට්ටංශක කියලා. බුදුරජාන් වහන්සේ සිනහවක් පාල කළා. පහල කරනකොට සුදු බුදුරැස් මාලාව සිරස වටේ පැදකුණු කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි සිනහ පාල කළේ ඇයි? පින්වත් ආනන්ද, මේ පිම්බලෙන් මොහු මෙයින් කල්ප ලක්ෂයක් ගිය තැන වට්ටංශක නමින්ම පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් ඉන්දසාල ගුහාවේ ඉඳලා ගමට පිණ්ඩපාත වඩිනකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුන බකමුහුණේ අර අත්තෙන් පල්ලෙහැට වැඩ මේ පැමිණිලා බුදුරජාණන් වහන්සේට තටු දෙක උස්සලා හිතෙන් වන්දනම් කළා. අත් නැති වුණත් හිත ගොඩක් පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. ස්වාමීනි ඇයි? මොහු කල්ප ලක්ෂයක් ගිය තැන සෝමනස්ස නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කිව්වා. කොච්චර කාලයකට පස්සේද? කල්ප ලක්ෂයක්. එක ස්වාමීන් වහන්සේ නමං භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නමං පිණ්ඩපාතේ වැඩලෙනකොට ලොකු වැස්සක් ආවා. කුඹුරු යායේ පොඩි පැල් කෙටියක් තිබ්බා. උන්වහන්සේ පැල් කෙටි තියනකොට පැල් කෙටියේ කුඹුර මැද තිබ්බ පැල් කෙටිය කවුරුත් නැහැ. උන්වහන්සේ භාවනාවට ඉඳගත්තා. සීතල හුළඟ හැමනකොට භාවනාව ඉක්මනට හිතට වැඩුණා. අර වැස්සේ නාතරේ උන්වහන්සේ භාවනා කළා. ඒ කුටියේදීම රහත් වුණා. කවුරු හරි මිනිස්සෙක් ආවා. එනකොට ස්වාමීන් වහන්සේට තේරුණා කවුරු හරි ආවා කියලා. ඒ මිනිස්සය ඇහුවා, කවුද ඔය කුටියස්ස ඉන්නේ? ස්වාමීන් වහන්සේ භාවනාවෙන් නැගිටලා කිව්වා, ඔබ සතුටු වෙන්න, ඔබ මේ හදපු පැල් කිටිය ඇතුළේ දැන් වැඩි ඉන්නේ රාගය දුරු කරපු, ద్వේෂය දුරු කරපු, මෝහය දුරු කරපු වීත රාගී වූ රහතන් වහන්සේ නමක්. පින්වත හිත පහදවා ගන්න කියලා කිව්වා. අර එක්කෙනාට පුදුම විදියට හිත පැහැදුණා. බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරේ ගන්ධ කුටියෙන් ආලෝකයක් කුටියට යවලා දේශනා කරනවා, පින්වත් භික්ෂුව, ඔබ මේ කුටිය පරිභෝග කරපු මේ රහතන් වහන්සේ නමක් මං හදපු පැල් කිටිය පරිභෝග කළා කියලා මේ ගොවියා සතුටු වීමේ පිම්බලේ කොච්චරද කියනවනම්, තව කල්ප ලක්ෂයක් ගිය තැන මොහු රතන කුටික නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒත් කොච්චර කාලයකට පස්සේද? කල්ප ලක්ෂයක්. දේවදත්ත පොළොව පලාගෙන යද්දී ඒ සිය ගණන් පිං සිරුරෙන් බබලන මහං කාරුණික බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා කියලා ගිනිගොඩ මැදදී තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඔය දේවදත්ත තව කල්ප ලක්ෂයකින් සට්ටීසර නැත්තං අට්ටීසර කියලා පසේ බුද්ධත්වයට පත් වෙනවා කල්ප කීයකින්ද? ලක්ෂයකින්. ඒතර දැන් මේ වගේ තව සිද්ධි ගොඩක් තියෙනවා. එතකොට එහෙනම් මේ පසේ බුදුරු පහළ වෙන්නේ කොච්චර කාලයකට පස්සේද? කල්ප ලක්ෂයකට පස්සේ. ලෝකේ කතාවක් තියෙනවා පසේ බුදුරු පහළ වෙන්නේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න කලින් කියලා. පසේ බුදුවරු පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න කලින් ආසන්න කාලයක කියන කතාව සත්‍ය නම්, එහෙනම් අනාගතයේ බුදු කෙනෙක් පහළ වුණොත් පහළ වෙන්නේ තව කොච්චර කාලයකට පස්සේද? කල්ප ලක්ෂයකට පස්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අහිමි වුණොත් කල්ප ලක්ෂයකට පස්සේ. එතකල් රණ්ඩු වෙන්න වෙනවා. එතකල් ගහ මරා ගන්න වෙනවා. බෙලි කැපෙනවා. පාරේ යනකොට ඔළුවට කණු ගස් කඩාගෙන වැටෙනවා. වතුරේ ගහගෙන යනවා. එක එක හතුරු වෙලා හදි හුණියම් කර ගන්නවා. ගෑණිය මිනිහා මරා ගන්නවා. දරුවෝ දෙමව්පියන්ට කනට ගහනවා. නිරයේ පැහෙනවා. තිරිසන් ලෝකේ පැහෙනවා. මේ බුද්ධ ශාසනය අහිමුණු කල්ප ලක්ෂයක්. කල්ප ලක්ෂයක් කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවක තනතුරට පෙරුම් පුරවේ සම්පූර්ණ කාලී කල්පලක්ෂය. ඒ කියන්නේ 80 මහා ශ්‍රාවකයෝ පෙරුම් පුරන කාලයක් යනවා තව බුදු කෙනෙක් පහළ වෙන්න. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙරුම් 28 බුදුවරුන්ගෙන් පදුමොත්තර බුදුරජාණන් වහන්සේගේ පටන් අපේ බුදුරජාණන් වහන්සේ දක්වාම ගිය කාලය සමානයි ඊළඟට බුදු කෙනෙක් නැතුව දෙන කාලේ. ඔයාලා ඔය දේවදත්ත දේවදත්තකගේ කියා දේවදත්තට බැන බැන හිටියත් මෛත්‍රී බුද්ධ ශාසනයේ මඟපල් ලැබුවේ නැත්නම් අපිට කලින් දේවදත්ත නිවන් යනවා. ඇයි බුදු අපිට අනාවැකි නෑනේ අපි පසේ බුදු වෙනවා කියලා? දේවදත්තට අනාවැකියක් තියෙනවා කල්ප ලක්ෂයකින් පසේ බුදු වෙනවා කියලා. මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් කල්ප ලක්ෂයකින් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් අට්ඨීසර නමින් දේවදත්ත පසේ බුද්ධත්වයට පත් වෙලා පිරිනුවම් පානවා. අපි දේවදත්තට බැන බැන හිටියට මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් අපිට කලින් දේවදත්ත නිවන් යනවා. අපිට පුරුදු වෙලා තියෙන්නේ කට වාචාලකමට එක එකකට බැන බැනින් එක තමයි. බණ පොතක් ගත්තත් දේවදත්තට බැන බැනින් එකයි අපිට පුරුදු. අපේ හතුරටත් ඕක දේවදත්තයා වගේ කී කිය ඉන්න එකයි අපිට උරු. නමුත් දේවදත්තට තියෙන අස්වැසිල්ලවත් අපිට නැහැ. ඒ නිසා මේ නිකන් ගෙවල් වල කකා බිබි ටීවි බල බල රවුම් ගහ ගහ එක එකගේ ඇද පුද හොය හොයා ඉන්න එපා. දැන් හිටියා මදිද මෙච්චර කාලයක් එක එකගේ ඇද පුද හොය හොයා එක එකට ඉරිසියා කර කර මේ ජීවිතේ සැපක්ද? කොච්චර ඇඬුවද? කොච්චර වැළපුණාද? දැන් මේ දවස්වල ආර්ථික ප්‍රශ්න වලින් කොච්චර මිරිකෙනවද? මිනිසුන්ට ප්‍රශ්න කියන ඒවා කොයිතරම් එනවද? අර පේන්නේ නැද්ද තුර්කිය භූමිකම්පාවක් ඇවිල්ලා ලක්ෂයකට ආසන්න ප්‍රමාණය ජනයා එතනම මොහොතින් චප්පු වෙලා මැරිච්ච හැටි. සමහර මිනිස්සු ඇතුළේ ඉඳලා කෝල් කරනවා අපි ඇතුළේ ඉන්නවා බේර ගන්න කියලා. හරි හරි මේ දැන් එනවා මේ දැන් අපි මේ ගොඩනැගිලි අයින් කරනවා. ටික වෙලාවක් යනකොට කෝල් එන්නේ නැතු යනවා. සංසාරේ. එක කුසදරු අම්ම කෙනෙක්ගේ ඇඟට බිල්ලීමක් කඩාගෙන වැටිලා. පපුව බිල්ලීමට යට වුණා. දරුවා ඇඟින් ඉස්සරහට විසි වෙලා ගියා. අම්මා අතන මැරිලා දරුවා අර මේ කොන්ක්‍රීට් ගොඩි කෑ ගහනවා. සංසාරේ. තින් අතීත ඈත දේවල් මොනවද? ওই ප්‍රවෘත්ති බල බැලුවොත් එහෙම. ওই තියෙන සංසාරේ දුක නෙවෙයිද? අර උට විඩි තිබ්බා, මූට විඩි තිබ්බා, අරකිගේ බෙල්ල කැපුවා, මේකගේ බෙල්ල කැපුවා. මේ සංසාර දුක නේද? කර්මයන් කරගහගෙන නේද අපි ආවේ? එතකොට ලෝකයේ මේ ස්වභාවය දුක සැප විඳින සංසාරයකට අපි වැටිලා ඉන්නවා. සංසාරේ දීර්ඝයි කියලා ඇත්ත හිතන්නේ නැතුව ඊට ආත්පසින් වෙන හිතෙන් මවාගත්ත ලෝකයක් හදාගෙන යනකොට පොදුවේ අපි සියලු දෙනාටම පිස්සු කියලා කියන්නේ නැතුව වෙන මොකද්ද කියන්නේ? නැති දෙයක් හිතන කෙනාට නේ අපි මානසික ලෙඩ කියලා කිව්වේ. ඉතින් එහෙනම් නැති දෙයක් හිතන්නේ ඔක්කොම හිතනවා නැති දේවල්. ඉතින් ඒ පරයයන් බුදුරජාණන් වහන්සේ වචනේ හරිනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ රහතන් වහන්සේලා හැර මේ මානසික සුවතාවේ සම්පූර්ණයෙන් නිදින්නේ අනිත්‍යයි. දැන් අද අපි සමාජයේ මානසික ලෙඩ තියෙනවා කියලා කට්ටිය අරයට පිස්සු අරයට ටික මානසික ලෙඩ කියලා හඳුන්වන්නේ තියෙන ප්‍රමාණෙනුත් අර අනිත් අයට ඔරොත්තු දෙන්නේ නැති විදියට පොඩ්ඩක් වැඩි වෙන එක විතරයි. නැත්තම් ඔක්කොටම තියෙනවා. අපේ ඇඟේ සෙම කියලා එකක් තියෙනවනේ. අපේ ඇඟේ සෙම තියෙනවද නැද්ද? වාපිත් සෙම් තියෙනවද නැද්ද? සෙම වැඩි වුණොත් හෙම්බිරිසාව. අන්න එතකොට බෙහෙත් ගන්නවා. අන්න ඒ වගේම මේ මෙන්ටල් අවුට් ගතිය ඔක්කොටම තියෙනවා. තව එක්කිනුත් ටිකක් වැඩි වෙනවා. එතකොට බෙහෙත් දෙනවා. වාතය කියල එකක් ඇඟී තියෙනවා. කාටරි වාතාමාරුව වැඩි වෙනවා. එතකොට බෙහෙත් දෙනවා. ඒ වගේ මේ නැති දේවල් හිතලා මනෝ ලෝකවල ඉන්න එක කාටත් තියෙනවා. ඩිංගක් වැඩි වෙච්ච ගමන් බෙහෙත් පෙත්තක් දෙනවා. අපේ ඇඟේ රස්නි කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. රස්නි වැඩි වුණොත් උණ කියලා බෙහෙත් දෙනවා. නමුත් ඇඟේ රස්නියක් තියෙනවා. අන්න ඒ වගේ මේ මනස අවුල් ගතිය මේ කාට කාට තියෙනවා. ඩිංගිත්තක් වැඩි වෙච්ච ගමන් බෙහෙත් දෙනවා. ඒ නිසා ඇත්තටම ගත්තොත් අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර ඉන්න විදිහක් නැහැ. අපිට අපිම කියලා පිහිටක් හොයාගන්න ඕන. ඒ නිසා පින්වතුනි, ඔයාලගේ ජීවිතේ ප්‍රධානම තැනක් කරගන්න මේ බුද්ධ ශාසනයෙන් පිහිට ගන්නවා කියන එක. මේ ශාසනයේ ජීවිතේට අයිති නැති නෑ කියලා අයින් කරන්න එපා. පැත්තකට දාන්න එපා. අර දේවදත්තේ කතාව හිතන්න, මෛත්‍රී බුද්ධ ශාසනෙත් අහිමි වුණොත්, මේ බුද්ධ ශාසනෙත් අහිමි වෙලා මෛත්‍රී බුද්ධ ශාසනෙත් අහිමි වුණොත් එහෙම දේවදත්ත අපිට කලින් නිවන් යනවා. මේ බුද්ධ ශාසනයක් හැම කාලෙම හම්බ වෙන්නේ නැහැ. හැම මිනිසයාටම බුද්ධ ශාසනය හම්බ වෙන්නේ නැහැ. පින්වතුනි, මේ මිනිස්සු මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. මිනිසයාට ප්‍රශ්න එනකොට මිනිස්සු හිතනවා, අනේ දෙයියනේ අපිට තියෙන ප්‍රශ්න ගොඩ අපි තරම් පව් කරලා නැති ඇතිවේ, වෙන කවුරු හරි සංසාරේ මහා කර්මයක් කියලා අපි කියනවා. අපි එහෙම කිව්වට පින්වතුනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර බුදුරජාන් වහන්සේ වදාළේ, මනුස්ස ලෝකේ මිනිසු විඳින්නේ කරපු පව්වල අවම විපාක. කරපු පව්වල අවම විපාක. අවම විපාක විඳිමින් අපි තරම් පව් කරපු අය නැතු ඇති කියලා ලොකුම පව කළා කියලා හිතනවා. අන්න එතකොටත් එහෙනම් මෙන්ඩල් අවුට් ගියාද නැද්ද? අවුට්. ඔන්න දැන් මම විස්තර කරනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතුරා තථාගත අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, කෙනෙක් සත්තු මරනවා. මේ සත්තු මරමරා ඉන්නවා, මේකෙන් නිදහස් වෙන්නේ නැහැ. පුංචි කාලේ හෝ තරුණ කාලේ හෝ වයසට ගියාට පස්සේ හෝ එයාට යහපත් අවවාද ලැබෙද්දී එයා ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්නේ නැත්නම් අන්නයාට නිරේ යන්න පාපේ හේතු වෙනවා, තිරිසන් ලෝකෙ යන්න හේතු වෙනවා, ප්‍රේත ලෝකෙ යන්න හේතු වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදුනොත් එහෙම එයා කිවි සත්තු මැරීමෙන් නිදහසුන් නැති කෙනා. මනුස්ස ලෝකෙ ඉපදුනොත් එහෙම යෝ සබ්බ ලෞසෝ පානාතිපාතස්ස කම්ම විපාකෝ, ප්‍රාණඝාතෙන් අඩුම කර්මය එනවා මනුස්සයාට. ප්‍රාණඝාතයේ කළලා තිබ්බොත් සංසාරේ ඒක මනුස්සෙක් වුණාට පස්සේ එන්නේ සත්තු මැරීමේ උපරිම විපාකෙද අඩුම විපාකෙද? අඩුම විපාකේ. මොකද්ද අඩුම විපාකේ? මනුස්ස භූතස්ස අප්පායුක සංවත්තනිකෝ හෝති, ආයුස අඩුයි. දැන් අර තරුණ දුවෙක්ගේ බෙල්ලක් කැපුවා විශ්වවිද්‍යාලයේදී. ඔය චූටි දරුවෝ ඇක්සිඩෙන්ට් වලට අහු වෙනවා, තරුණ කාලේ මැරෙනවා. අර තරුණ දරුවෙකුට හෙල්මට් වලින් ගහලා ඔළුව කුඩු කළා, මැරුවා. ඒවා උපරිම ආයුෂෙන් ඉඳලා මැරිච්චේවද අවම ආයුෂෙන් මැරිච්චේවා? කාල මරණද අකාල මරණද? අකාල මරණ. වතුරෙන් එගොඩ වෙන්න යද්දි ගම් වතුරෙන් පිරිස ලණුවා තැරිලා වතුරෙම ගහගෙන යනවා. කාල මරණ දකාල මරණ. මිනිස්සු ශෝක කරනවා, වැළපෙනවා, අඬනවා. මේ ඔහු විසින් කරන ලද සංසාරේ ප්‍රාණඝාතයක උපරිම විපාකේ දවම විපාකේ. අවම විපාකේ. අවම විපාකේ ඔහමනම් උපරිම විපාක කොහොම ඇතිද? ඔයාලට තේරෙන කල්පනාවෙන් කල්පනා කරලා බලන්න. නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකේ ඉපදුනොත්, പ്രേත ලෝකේ ඉපදුනොත් අපි කරපු පව්වල උපරිම විපාක අවම විපාකද ඒ ලෝකවල තියෙන උපරිම විපාකද? යටට යන්න යන්න පාපේ විපාක වැඩි වෙනවා. උඩට එන්න එන්න පාපේ විපාක නැති වෙනවා. යටට එන්න එන්න පිනේ විපාක අඩු වෙනවා. උඩට යන්න යන්න පිනේ විපාක වැඩි වෙනවා. දැන් පින් කරපු කෙනාට මනුස්ස ලෝකේ හම්බ වෙන්නේ අවම විපාක. දැන් මනුස්ස ලෝකේ සැප විඳින කෙනෙක් දැක්කොත් කෙනෙකුට හිතේ මෙයා නම් පුදුම පිනක් කරලා තියෙන්නේ. අර බලන්න ලොකු ගෙයක් තියෙනවා, ලොකු වාහනයක් තියෙනවා, හොඳ නෝන කෙනෙක්, හොඳ මහත්ෙක් ඉන්නවා. සංසාරේ පුදුම පිනක් කරලා ඇති කියලා නෑ. සංසාරේ එයා කරපු පිනක අවම විපාකේ. දැන් පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්‍ය ලෝකේ හම්බ වෙන්නේ මැණික් වලින් රත්තරන් වලින් තියෙන මාලිගා. මැණික් වලින් රත්තරන් වලින් බිම මැණික් අතුරපු මාලිගාත් එක්ක මේ මනුස්ස ලෝකේ යාගේ gedara උපරිම විපාකයක්ද අවම විපාකයක්ද? අවම විපාකයක්. දිව්‍ය ලෝකේ දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණන් පිනට පහළ වෙනවා. එහි එකේ මේ පාර බැඳ නොනා උපරිම විපාකයක්ද අවම විපාකයක්ද? අවම විපාකයක්. දිව්‍ය ලෝකේ හිතේ වේගෙන් යන වාහන දිව්‍ය වාහන පහළ වෙනවා. ඒවට තෙල් ගහන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ, ස්පෙයා පාට් මාරු කරන්න ඕනේ. ඒවට. ඒතකොට මනුස්ස ලෝකේ එයා යන වාහනේ උපරිම විපාකයක්ද අවම විපාකයක්ද? අවම විපාකයක්. ඒතකොට මිනිස්සු විදිහට සැප විඳින්නෙත් අඩුම සැප, දුක් විඳින්නෙත් අඩුම දුක. නමුත් මිනිස්සු හිතනවා මං තමයි උපරිම දුක් විඳින කෙනා. මං තමයි උපරිම සැප විඳින කෙනා. මෙන්ටල් නෝමල්ද අවුට්ද? එයාගේ ඔළුව චුට්ටක් අවුල් වෙලා. චුට්ටන්නේ ඔළුව අවුල්. ඒ නිසා මතක තියාගන්න, මේ අඩු වයසින් මැරෙනවා කියන එක, අකාලේ මැරෙනවා කියන එක එයා සංසාරේ කරපු ප්‍රාණඝාතයක අවම විපාක. පාරේ අද්දින් ලයිට් කණුවක් හරි ඔළුවට වැටෙනවා. ඒ කර්ම විපාකෙන්ට විඥානේ තියෙන, හිතක් තියෙන, පණ පිටින් කෙනෙක් ඉදිරිපත් වුනේ නැත්නම් ඔළුව කුඩු කරන්ද ගහක් හරි කඩාගෙන වැටෙනවා. අඩු වයසින් මැරෙනවා. සංසාරේ. දැන් මේවටනේ විසඳුම් හොයන්න ඕන ඔයාලගේ අතින්. මේ වෙනකොට උකුණෝ ලේනිත්තෝ මැස්සෝ මඳුරෝ සතා සේපාවෝ දැන දැන සචේනි සචේතනික කොච්චර මැරිලා ඇතිද? ඉතින් ඕවගේ කර්ම විපාක එනවනේ. දැන් දැන් ධර්මයේ හැසිරිලා පින් කරගෙන මේ ධහමේ තියෙන විදියට පිළිපැද්දේ නැත්තම් බුද්ධ ශාසනයත් අහිමි වුණොත් අර බුදු කෙනෙක් පහළ වෙන්න තව කල්ප ලක්ෂයක් තියෙද්දී මගේ අම්මෝ බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. ධම්ම කියන වචනේ ඇහෙන්නේ නැහැ. සංඝ කියන වචනේ ඇහෙන්නේ නැහැ. සමහර වෙලාවට මොකක් හරි අකුසලයකින් හතර අපායට වැටුනොත් මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් එහෙම බණහන අවසාන ජීවිතේ කල්ප ලක්ෂයටම අද බණහන එක. මේ අවස්ථාව අහිමි වුණොත් මේ සෑයක් බෝධියක් වඳින එක කල්ප ලක්ෂයටම අවසාන අවස්ථාව. මෙච්චර දුර්ලභ බවක් මනුස්ස ජීවිතයේ තියෙද්දී මේ මිනිසුන්ට ගානක්වත් නැතුව එක එකකට බැන බැන ඉන්නවා. ටීවී එක දිහා බලාගෙන ඒවා බල බලාම එවුන්ටම බැන බැන ඉන්නවා. දේශපාලනයටම බැන බැන ඉන්නවා. බැඳපු මිනිහටම බැන බැන ඉන්නවා. බැඳපු ගෑණිටම බැන බැන ඉන්නවා. වදපු දරුවන්ටම බැන බැන ඉන්නවා. ඊළඟට කිරිබිව්ව දෙමව්පියන්ටම බැන බැන ඉන්නවා. ඕන මනුස්ස ජීවිතේ. අච්චර දුර්ලභව බුද්ධ ශාසනයක්. මේ කියන කතාව මම මේ කියන්න හදන කතාව බුද්ධ ශාසනයක් දුර්ලභයි. මේ අවසාන අවස්ථාව කියන එක තේරෙනවා නම් ඔය ගුටි කකා හරි කන්ට නැතුව හරි ප්‍රශ්න කෝටියක් තියාගෙන හරි මේ බුද්ධ ශාසනය පිහිට ගන්න මහන්සි වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ මේක හරියට කෙනෙකුට තේරෙනවා නම් මෙන්න මේ වගේ කිව්වා. මඟුල් ගෙදරක යන්න ඉද්දීන් කෙනෙක්ගේ ඇඟට ගිනි ගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? මඟුල් ගෙදර යනවාද දැන් ගිනිගෙන, නැත්නම් තුවාලයක් වේ ඔළුවට පොළු පාරක් ඇදුණොත් මඟුල් ගෙදර යනවාද බෙහෙත් දාන්න යනවා? මඟුල් ගෙදර යනවා බෙහෙත් දාන්න යනවා. බුදුරජාණන් වහන්සේ වදාහලා මේක තේරෙනවා නම් සංසාරේ බය කියන එක බෙහෙත් දාන්නෙත් නැතුව සංසාර දුකෙන් නිදහස් වෙන්න මහන්සි වෙනවා කියලා. මොකද ගිනිගත් වාර, පොළු පාරවල් කාපු වාර මෙතකයි කියලා කියන්න බෑ. ඔයාලට ගස් ගල් යට බණ භාවනා යෝගී වෙයින්ද කියනවා නෙවෙයි මේ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. දැන්වත් අර පෙරේත කමෙන් ගෙදරට වෙලා ගෙවල් වලට ඉඩම් කඩම් වලට ආස වෙලා එක එක පරාණ කූඩු වලට ආස වෙලා මේ ඉන්නේ නැතුව දවසට එක බණක්වත් අහන්න, සිල් ගන්නවා කියලා එකක් ජීවිතයට එකතු කරන්න, දම්පැන් දෙනවා කියලා එකක් ජීවිතයට එකතු කරන්න, ඉවසනවා කියලා එකක් ජීවිතයට එකතු කරගන්න, අනිත්යට සමාව දෙනවා කියලා එකක් ජීවිතයට එකතු කරගන්න, ඉවසනවා කියලා එකක් ජීවිතයට එකතු කරගන්න, ඒකට තමයි දහමේ හැචරෙනවා කියන්නේ. මෛත්‍රිය කියලා එකක් එකතු කරගන්න. උඹ මට වෛර කරනවා නම් මමත් අත්තරින් නෑ මේක. ඒක තමයි සංසාරය යනවා කියන්නේ. අධිහෝනියම් කරද්දි, තමන්ට වෛරකම් කරද්දි ඉවසනවා කියන එක තමයි ධර්මයේ ඇතරෙනවා කියන්නේ. ඊළඟට කවුරු හරි වැරද්දක් තමන්ට වැරද්දක් වුණොත් උඹ මට මෙහෙම කළා නම් මමත් හිටපන් අවස්ථාවක් එනකල් කියන එක තමයි සංසාරය යනවා කියන්නේ. මං උඹ කරපු වැරද්දට සමාව දෙනවා කියන එක තමයි ධර්මයේ ඇතරෙනවා කියන්නේ. තමන්ගෙන් වෙච්ච වැරද්දක් වුණා නෑ වගේ ඉන්නවා, ඒක වහගන්න වෙන වෙන කතා කියනවා. ඕකට තමයි සංසාරය යනවා කියන්නේ. තමන්ගෙන් වැරද්දක් වුණාට පස්සේ අනේ මගෙන් මෙහෙම වැරද්දක් වුණා මට සමා වෙන්න කියලා සමාව ඉල්ලනවා. අන්න ධර්මයේ හැසිරෙනවා. ඊළඟට කරදර ඉවර වෙලා සිල් ගන්නවා කියන එක තමයි සංසාරය යනවා කියන්නේ. කරදර ඉවර වීම පිණිස සිල් ගන්නවා කියන එක තමයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. මොකද ඒ වාක්‍යය සරක් කියන්න, මේ තියෙන කරදර ටික ඉවර වෙලා සිල් ගන්න ඕන, ඒ තමයි සංසාරය යනවා කියන්නේ. මේ තියෙන කරදර වලින් නිදහස් වීම පිණිස සිල් ගන්න ඕන කියන එක තමයි ධර්මයේ සිරින වාක්‍යය. ඉස්සර පින්වතුනි, රාගේ වැඩි අය සිල් අරන් තියනවා, මං අද දවසේ සිල් ගන්නේ මාව පෙළන රාගෙන් මම නිදහස් වෙත්වා කියලා ඒ දවසේ සිල් ගන්නවා. තරහ යන ගතිය වැඩි අය මම මගේ හිතට තරහ එන එක නතර වේවා කියලා ඒ දවසේ සිල් ගන්නවා. ඉස්සර ඔය ඉස්සර 5 දෙනෙක් සිල් සමාදන් වෙද්දි ඒ 5 සත්තු ටිකක් එක තැනක ඉන්නවා. කෙනෙක් ගිහිල්ලා අහනවා මේ ඒ අය කතා වෙනවා මොකටද සිල් ගත්තේ? එතන ඉන්න නාගේ කියනවා මට හරියට කේන් තියෙනවා, මම කේන්තියක් ඇවිල්ලා ගමේ ඉන්න හොඳම හරකට දෂ්ට කළා මගේ වලිගි පැංගිලා. මම ඈතට ගිහිල්ලා බලාගෙන හිටිය මිනිස්සු අර හරක අඬල් බදාගෙන ඇඬුවා. මිනිස්සු දුක් වෙනකොට ශෝක වෙනකොට හරක මැරිච්ච නිසා මට හිතුණා මිනිසුන්ට මෙච්චර ශෝකයක් ඇති කළේ මගේ හිතට ආපු තරහ නේද කියලා. මම මේ කන්නේ බොන්නේ නැතුව සිල් රකින්නවා කිව්වා. තරහ නැති වේවා කියලා. ඒ කෙනා තමයි සංසාරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටට කවුරු හරි ගැහුවත් තරහ යන්නේ නැහැ. තරහ යන්නේ නැවන්නට. තිරිසන් සතෙක් වෙලා ඉඳලා තරහ නම් හිතට එන්න එපා කියලා සිල් රැකලා. ඊට පස්සේ තව වලහෙක් සිල් රකිනවා. වලහෙකින් අහන වැයි උඹ සිල් රකින්නේ? ඊට පස්සේ කියනවා මම මේ ගමේ කෑම සුවඳ එනකොට කෑම සුවඳට වහ වැටිලා මම ගමට ගියා. ගමේ මිනිස්සු මෙන්න වලහෙක් ඇවිල්ලා කියලා පොළු වලින් ගහලා මාව පැන්නුවා. මේ බලාපන් මගේ ඇඟිල්ලේ. මම මෙච්චර මිනිස්සුන්ගෙන් ගුටි කෑවේ කෑදරකම නිසා. කණ්ඩ තියෙන කෑදරකම නිසානේ. කෑදරකම මගෙන් නැති වේවා කියලා මම මේ සිල් රකින්නවා කියලා. ඒ කෙනා තමයි අපේ බුද්ධ ශාසනය ඉපදිලා පිණ්ඩපාත යනවා පැවිදි වෙලා. ඇඟිල්ල කුණු වෙච්ච මිනිස්සෙක් කුණු වෙච්ච ඇඟිල්ලෙන් බත් ටිකක් පාත්‍රයට දානකොට ඇඟිලි ටිකක් කුණු වෙලා වැටුණ ඇඟිල්ලත් අර බත් ටිකට. අර ඇඟිල්ල අයින් කළා. ඒ බත් ටික කෑව අර ලාඳුරු රෝගියාට පෙනෙන්නම කෑමවලට පිළිකුලක්වත් කෑමවලට ආසාවක්වත් ඒ හිතේ නෑ. මහා කස්සප මහරහතන් වහන්සේ උන්වහන්සේ සංසාරේ ආහාරයට නොබැදේවා කියලා සිල් රැකලා තියෙනවා. ඔය වගේ පුදුම සහගත විස්තර ගොඩක් තියෙනවා. දැන් කෝ අපේ හිත රාගයෙන් පෙළෙනවා, ද්වේෂයෙන් පෙළෙනවා, මෝහයෙන් පෙළෙනවා. ඔය කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ අමතක කරගන්න බැරුව පුදුම දුක් විඳිනවා. කෙල්ලෝ ඉන්නවා ඔය කොල්ලෝ අමතක කරගන්න බැරුව පුදුම දුක් විඳිනවා. මේ බැඳීමෙන් විඳින දුකෙන්, ප්‍රේමයෙන් විඳින දුකෙන් මගේ හිත නිදහස් වේවා කියලා සිල් රකින්න අය කොහෙද ඉන්නේ? කෝ සිල් රකින්න අය? හදිහූනියන් වලින් බැටකන මිනිස්සු, හදිහූනියන් වලින් බැටකන ජීවිතෙන් මාව නිදහස් වේවා කියලා සිල් රකින්න අය කෝ? මේ මිනිස්සු නම් මට නම් හිතා ගන්න බෑ. අපි හිත්වල තියෙන මුලාව ඇත්තටම හොඳටම පිස්සු හැදිලා ඉන්නේ. ආයේ මේ ලෝකේ නම් නෙවෙයි ජීවත් වෙන්නේ. යථාර්ථයක් තේරෙනවම නෙවෙයි. මං එක්තරා ගමකට ගියා මල ගෙදරකට. ගිහිල්ලා මිනිසුන්ගෙන් ඇහුවා මේ මරණදාර සමිති කීයක් තියෙනවද කියලා. 15ක් තියෙනවා කො ගමේ. ඉතින් ආර්ථික ප්‍රශ්න තියෙන නිසා එක එක කාරණාවට සමිතිය පිහිටවගෙන මරණාධාර සමිති 15යි. ඊට මං කල්පනා කළේ මිනිස්සු හරියට අර මැරෙනකොට මැරණේට වියදම් කරන්නේ කොහොමද කියලා හරියට හිතනවා. මැරුණාට පස්සේ යන්නේ කොහෙද කියලා හිතන්නේම නැහැ. මම කිව්වා පුළුවන් නම් ඔය මරණාධාර සමිතිය ආරම්භ කරන්න කලින් ඇය භාගික වගේ බෝධි පූජාවක් තියලා පටන් ගනිලා රැස්වීම. එතකොට මාසෙට බෝධි පූජා කීයක් තියෙනවද? 15. මාස 10ට 150යි. අවුරුද්දට 180යි. අවුරුදු 10ට 1800යි. බෝධි පූජා 1800ක් තියෙනවා. මරණාධාර සමිතියත් කිරීගෙන යනවා. පරලෝට යමක් තියෙනවා. එහෙමවත් කල්පනා කරපල්ලා කියලා කිව්වා. දැන් පේනව නේද අපි විඳින දුක්ඛන්දරාව? බැරි වෙලාවත් මේ දුක ඉවස ගන්න අර අම්මලා කන්න බොන්න නැහැ කියලා දරුවෝ ළිඳට තල්ලු කළා උන් මැරෙනවා. වහකාලා උන් මැරෙනවා මේ දුක විඳින්න බෑ කියලා. ඒතර මේ දුක කියන්නේ උපරිම දුකද අවම දුකද? අවම දුක විඳින්න බෑ කියලා වහකාලා වතුරට පැනලා මැරිලා සතර අපායේ වැටිලා දැන් විඳින්නේ මොන දුකද? උපරිම දුක. අවම දුකවත් විඳ ගන්න බැරි කෙනා නිරේ දැන් කොහොම විලාප තියෙනව ඇතිද? තිරිසන් ලෝකෙ කොහොම විලාප තියෙනව ඇතිද? ප්‍රේතයෝ විදිහට කොහොම විලාප තියෙනව ඇතිද? ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා සොරකම කරන සොරකමින් නිදහස් වෙන්නේ නැතුව දිගටම කරනවා. යහපත් අවවාද ලැබෙන්නේ පුංචි වයසේද? තරුණ ජීවිතේද? වැඩිහිටිකමද? ඒ ලැබෙන වයසේම තමන්ගේ ජීවිතේ හරි පැත්තට ගන්න ඕන. වයසට ගියත් කමන්නේ. බුදුරජාන් වහන්සේ වදාළේ ජීවිතේ යම් දවසක තමන්ගේ වැරද්දෙන් තමන් නිදහස් වෙන්න ඕන. යම් දවසක් කියන්නේ අද. ඔයාලා චූටි වෙන්න පුළුවන්, තරුණ වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්, වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. අද වරදින් අත් මිදුනොත් නිරේ යන්නේ, තිරිසන් ලෝක යන්නේ, ප්‍රේත ලෝක යන්නේ. වරදින් අත් මිදෙන්නේ නැතුවම ඉන්න කෙනාට නිරේ යන්න හේතු වෙනවා, තිරිසන් ලෝක යන්න හේතු වෙනවා, ප්‍රේත ලෝක යන්න හේතු වෙනවා. හොරකම් කරපු කෙනා මනුස්සෙක් වුණොත් අවම විපාක එනවා. හොරකම් කරපු කෙනෙකුට පාපේ උපරිම විපාකද මනුස්සෙක් විදිහට එන්නේ? අවම විපාකද? අවම විපාකේ තමයි භෝග ව්‍යසනේනෝ. හොඳට නිලට හැදෙන කොඹුර කපන්න කිට්ටු වෙනකොටම වැස්සක් ඇවිල්ලා යට වෙලා යනවා. හිතට පුංචි දුකක්ද ඔය වගේ එකක් කියන්නේ? හිත පාරවන දුකක්ද? කොච්චර දුකක්ද කියන්නකෝ. පොහොර ටිකකුත් බොහොම අමාරුවෙන් හොයාගෙන රං කරල් පැහිලා තිබ්බ එක මේ වතුර වැස්ස ඇවිල්ලා එක දිගට මේ කුඹුර යට වුණානේ. එක්කෝ හුළඟක් ඇවිල්ලා ඔක්කොම වීතික බිමට වැටෙනවා. භෝග ව්‍යසන. එක්කෝ හම්බ කරපු සල්ලි ටික බැංකු පොතේ දැම්ම, බැංකුව පැහැෙනවා. එක්කෝ පිටරට යන්න කියලා සල්ලි ටික ඔක්කොම බැඳිනවා, යන්න යනකොට ඒජන්සි වහලා. ධනේ නැසුණා. තමන්ගේ දේවල් අන්න අය හොරකම් කරනවා. තුරු තමන්ගේ බහුභෝග සම්පත් තමන්ගේ ඉඩමට වෙන අය නඩු කියනවා. කනකර හොරු අරගෙන මේ පැත්තක වාගේ කෙල්ලෙක් චේන් එකක් කරාමු දෙකක් මුද්දක් ඔය වගේ රත්තරම් බඩුවක් ගන්නවා නම් කොච්චර අමාරුවෙන්ද ගන්නේ? ඕක පාරේ යනකොට කවුරු හරි කඩාගෙන ගියොත් ඒ කෙල්ලට කොච්චර දුකක්ද? හැබැයි තමන්ගේ දේවල් නැති වෙන්නේ තමන් සංසාරේ සොරකම් කළ තිබීමේ අවම විපාක. මිනිස්සු මෙහි ඉඳලා රට ගිහිල්ලා මිනිහට සල්ලි එවනවා, ගේ හදාපන් හදාපන් කියලා. අනේ අවුරුදු පහක් විතර රට ඉඳලා මෙහි එනකොට තිබ්බ ගෙදරමයි අවුරුදු පහක් එවපු සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. හම්බ කරපු ධනිය ඉවරටම ඉවරයිද නැද්ද? ඉවරයි. භෝග ව්‍යසන. කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා ඒ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් වියදම් කරනවා. සල්ලි නැහැ කෙනුට යවනවා, ෆෝන් එකට කාඩ් නැහැ කෙනුට යවනවා, අම්මලගෙන් කොයින් හරි හොරෙන් හරි අරන් යවනවා. එකුලයිකි පස්සේ ගාල වෙන එකෙක් යාළු වෙනවා. අපරාදේ අවර අවුරුදු 7-3-4 අර කි වෙනුවෙන් වියදම් කරපු එක, අර කොල්ල වෙනුවෙන් වියදම් කරපු එක. ධනේ නැසුණා. සංසාරේ තමන් කරපු දේවල්මයි. තමන් කරපු දේවල් වල උපරිම විපාකද අවම විපාකද? මේ මිනිසුන්ට අවම විපාක මෙච්චර මනුස්ස ලෝකේ බියකරු වෙනවා නම් නිරේ වැටුනොත් කොහොමද? තිරිසන් ලෝකේ වැටුනොත් කොහොමද? ප්‍රේත ලෝකේ වැටුනොත් කොහොමද? මේ මිනිස්සු විඳින්නේ උපරිම විපාක නෙවෙයි අවම විපාක. මේ අවම අපි කරපු කර්මවල අඩුම විපාක වලින් මම මෙහෙම පෙළෙනවා නම් හතර අපායවත් ඉපදුනොත් අපිට කොහොම දුකක් එයිද කියලා කෙනෙක් හිතුවොත් අන්න එයා සනීප වෙන කෙනෙක්. අම්මෝ මේ මහා දුක්ඛන්දරාවක් මීට වැඩි හොඳයි මැරිලා යනවා නම් කියලා හිතුවම එයා හොඳටම මනස අවුල් වෙච්ච කෙනෙක්. ප්‍රශ්නවලට මුහුණ දෙන්න ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳන්න බෑ. ඉවසලා ඉන්න, ඔය කර්ම ගෙවිලා යනකල් ඉන්න. ප්‍රශ්න වලින් බැටකද්දි පොඩි ළමෙක් බය වුණාට පස්සේ දුවගෙන අම්මා ළඟට ඇවිල්ලා අම්මා වැළඳ ගන්නවා වගේ ආරක්ෂක ස්ථානෙනේ. ප්‍රශ්න වලින් බැටකන්න ධර්මයට ලං වෙන්න, ධර්මයට ලං වෙන්න. බූරුවෙක් එක්ක තරහා මිනිස්සෙක් බූරුවා යන පාරේ වලක් කැපුවා, ඔක වැටෙන්න ගියා. ඊට පස්සේ බූරුවා ඇත්තටම යනකොට වැටුණ වලට. අර මිනිස්සයා තරහට හිටපියතෝ වලේ දානවා කියලා අර වල උඩින් උදැල්ලෙන් පස් දැම්මා බූරුව වැහෙන්න. දාන පස් ටික උඩ අඩිය තිතිය බූරුව උඩට ඇවිල්ලා අර මිනිහට පස්සට ගහලා පැන්නා. අඩුම ධර්මයේ අපිට තියෙන්න ඕන මොන වගේ මොලයක්ද? මම හිතන්න මොකක් හරි මොලයක් තියෙන්න ඕන. ඒකෙනි ප්‍රශ්න එන්න එන්න නැගිටින්න. ඒ ප්‍රශ්නෙන් එහෙම වැහිලා යන්න නැතුව ඒ ප්‍රශ්නෙට අඩියක් තියලා නැගිටිනවා. මේ ප්‍රශ්නෙම්ම වැහෙන්නේ නැතුව ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්න නිසා තමයි අද වෙනකල්වත් මේ මිනිස් ටික මෙතන ඉන්නේ. ආපු එක ප්‍රශ්නයක්වත් දරා ගන්න බැරුව මැරිලා තිබ්බනම් අද මැරිච්ච තැන්වල ගසුත් නැහැ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න. දැන් ප්‍රාණඝාතය කියන එක කොච්චර භයානකයිද, හොරකම කියන එක කොච්චර භයානකයිද. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින්න කියලා වදාළේ. වැරදි කාම සේවනය කළොත් ඒක නතර කරන්න නැතුව ධර්මය ඇහෙද්දිමු. අනුන්ගේ ගෑනු පිටිපස්ස යන්නේවා, අනුන්ගේ මිනිහලත් එක පළේලව හදාගන්නේවා, කසාද බඳින්න කලින් කාමර ගහන්නේ ලගිනේවා. මේ ඔක්කොම වැරදි කාම සේවනය. ඒ වගේ උපරිම විපාක හැදිලා තියෙනවා නිරේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ උපරිම විපාක හැදිලා තියෙනවා. හැබැයි මෙයා වෙන පිනකින් මිනිසෙක් වෙනවා. මිනිසෙක් වුණොත් එන්නේ උපරිම විපාකේද අවම විපාකේද? අවම විපාකේනවා. අවම විපාකේ තමයි සපත්ත බහුලෝ හෝති, සපත්ත වේර, වෛරක්කාරයෝ වැඩි, තරහකාරයෝ වැඩි. ඉස්කෝලෙ ගියත් හරහට එකෙක් එනවා. දැන් මේ පැතිවලට ගොඩාක් මේ ගම්මානවලට ඈත පිටිහෙර ගම්මානවලින් ආපු මිනිස්සු තැන් තැන්වල ඉන්නවා ගොඩක්. මේ ජනපද බිහි කරපු ඒවානේ මේ පස්සේ කාල මහවැලි ජනපදනේ. ඒතුට අර ගම්වලින් දුක් විඳලා විඳලා අම්මෝ මේ ඥාතිත් එක්ක නම් මොන්නම් ජීවිතේට එපා කියලා යනවා දෙහිඅත්ත කන්නේට කියලා ආවා මෙහෙට. මෙන්න අල්ලපු ගෙදරින් එක කරන්ඩු. දැන් මෙහි ඇවිල්ලා යංකරයක් අල්ලා ගත්තා. යන්න යන්න තැන කොහේ හරි හරහට එකෙක් ඉන්නවා. මිනිස්සුන්ට මිනිස්සු හදිහුණියම් කරන්නේ යාළුකමටද තරහටද? යාළුකමට, තරහට. තරහකාරයෝ හැදෙන්නේ මොන කර්ම විපාකයකටද? වැරදි කාම සෙවෙනි අවම විපාක. මේ ලෝකේ හදිහුණියම් කියන එක මේ සමාජයේ වැඩ කරන්නේ වැරදි කාම සෙවෙනි විපාකය මිනිස්යන්ට දීම පිණිස. ඒව අපිට වදින්නේ නිසා අපි සංසාරේ අපිමයි වරද්දගත්තේ. අපිමයි වරද්දගත්තේ. අපි උදාහරණයකට ගමු. වැරදි කාම සේවනයේ කියන එක සංසාරේ කවදාවත් කරපු නැති කෙනෙක් තමයි යසෝදරා. කවුරුරි යසෝදරාවට හුණියමක් කළොත් වදීද යසෝදරා උත්තමාවියට? ඇයි ඒ? එතුමියට ඒක අදහල නැහැ. කවුරුත් එහෙම කරන්න හිතන්නෙත් නැහැ. එහෙනම් හතුරෝ වැඩි තමම්ම කර්ම විපාකයක් විඳිනවා වැරදි කාම සේවනේ අවම විපාක. ඒවා තේරෙන දැනෙන පෙනෙන අය තමන් ඒ වගේ පව් නොකර ඉන්න ඕන. දැන් ඒවා විඳවනවා නම් අපි නිරේට යනකල් උපරිම විපාක බලාගෙන ඉන්නවා. තිරිසනෙක් වෙනකල් උපරිම විපාක බලාගෙන ඉන්නවා. ප්‍රේතෙක් වෙනකල් උපරිම විපාක බලාගෙන ඉන්නවා. මේ මිනිස්සු විදිහට අපි විඳින්නේ අවම විපාක. මේවා තේරුම් ගන්න ඇත්ත ස්වභාවය. හිතෙන් මනෝලෝකෙක ඉන්න එපා. අපි මිනිස්සු විදිහට සැප දුක දෙකම විඳිනවා. සැප විතරක්ම පතන්න එපා. දුක කියන එක නැති වෙනවා. ඒ නිසා මේ දුක නිසාම මුළු ජීවිතේම නසා ගන්න එපා. ඔබේ හිතටම කොච්චර දුක ආපු අවස්ථා තියෙනවද? මේ ඉන්න හැම මනුස්සෙක්ගෙම ගෙදර මල ගෙදරක් වෙලා තියෙනවා. එදා ඔයාලා අඬපු හැටි බලන්න. හුස්ම හිර වුණා. සමහර අය කෙහෙල් කඳන් වගේ හරහා වැටුණා. ඉතින් දැන් ඒවා අනිත්‍යයිනේ. මේ අතට ඉන්නේ මේ දුක කියන එක අනිත්‍යයි. සැප කියන එක හැමදාම තියාගන්න බෑ. සැපත් අනිත්‍යයි. ඒ වුණාට අපි දුක ඉක්මනට නැති වේවා, සැප පවතිවා කියලා පතනවා. ඒ ප්‍රාර්ථනාව, ඒ ප්‍රාර්ථනාව සැබෑ එකක්ද සැබෑ නොවන එකක්ද? සැබෑ නොවන එකක්. සැබෑ නොවන දෙයක් හිතන පතන කෙනා ගේ මෙන්ටල් මනස අවුල්ද සංසිඳිලාද? මනස අවුල්. අන්න මානසික රෝග. බුදුරජාන් වහන්සේ වදාළා බොරු කියන එකෙන් ගැලවුන් නැත්තම් බොරු කියන එක බහුල වශයෙන් කළොත් නිරේ යන්න හේතු වෙනවා, තිරිසන් ලෝකෙ යන්න හේතු වෙනවා, ප්‍රේත ලෝකෙ යන්න හේතු වෙනවා. මනුස්ස ලෝකෙ ආවොත් එම බොරු කියන එකේ අවම විපාක වෙනවා. අභූත චෝදනා නොකරපු වැරදිවලට අහු වෙනවා. තමන් නොකරපු වැරද්දකට අහු වුණොත් ඒ තමන් සංසාරේ බොරු කියපු එක අවම විපාකේ. උපරිම විපාක කොහොමදීද? සුරමීරේ පානේ නිතර නිතර කළොත් ඒකින් අත්මිදුන් නැත්නම් ඒක නිරේ යන්න හේතු වෙනවා, තිරිසන් ලෝකෙ යන්න හේතු වෙනවා, ප්‍රේත ලෝකෙ යන්න හේතු වෙනවා. මනුස්ස ලෝකෙට આવොත් අවම විපාක එනවා සුරමීරේ. අවම විපාකේ තමයි උම්මත්තක සංවත්තනිකෝ උමතු වෙනවා. දැන් කියන්නකො, සත්තු මරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි කාම සේවනය කරන්නෙත් නෑ, බොරු කියන්නෙත් නෑ. හැබැයි පොඩ්ඩක් බොනවා. ඔච්චරයි. ගෙදර උන් දැත් කැමති ඒකට. උන් දෙකිනෝ අපේ මනුස්සයා බිව්වට කිසි කරදරයක් නෑ. බෝධිසත්වයෝ වගේ. තුර එයා කියවපු ජාතක කතාවක ත්‍රිබිලා බොන බෝධිසත්වෙක්. බෝධිසත්වෙක් වගේ අපේ මනුස්සයාව ඩිංගිත්ත බොන එක විතරයි කරන්න කියලා. ඔන්න එයා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. දැන් එයා සත්තු මෙරුවේ නෑ, හොරකම් කළේ නෑ, වැරදි කාම සෙවණේ කළේ නෑ, බොරු කිව්වේ නෑ. ඔන්න මෙයාගේ දීර්ඝ ආයුෂ තියෙනවා. හොරකම් නොකරපු නිසා බහුභෝග තියෙනවා. කිසි කෙනෙක් මෙයාගේ සම්පතට හානි කරන්නේ නෑ. ලොකු පෝසතෙක් මෙයා දැන්. වැරදි කාම සෙවණේ නොකරපු කෙනෙක් නිසා කිසි හතුරෙක් නෑ මෙයාට. මුළු ගමම ආදරේ මෙයාට. බොරු කියපු නැති නිසා චෝදනා එන්නේ නෑ මෙයාට. හැබැයි බීපු නිසා මෙන්ටල් අවුට් වෙනවා. අර ඔක්කොම තිබ්බත් මනස මානසික රෝගයක් හැදුනොත් ඒක සැප පිණිස පවතිනවා, දුක පිණිස පවතිනවා. දෙකම. අන්න අයට ගොඩාක් දන් දීපු, ගොඩාක් පින් කරපු මිනිස්සෙක් හිටිය හැන්දෑවට ඩිංගිත්තක් ගන්නවා. මේ මිනිස්සයා මේ පුරුද්ද නැති කරගත්තෙම නැහැ. මේ මිනිස්සයා මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ ගෝරි මන්ද කියලා සිටුවරෙක් වෙලා ඉපදුනේ. පුදුම සැප සම්පත් තියෙනවා. ඒ කියන්නේ විශාල රන් රිදී මුතුමැණික් වලින් ආදි සිටු පවුලක ඉපදුනේ. මෙයාට තමන්ගේ පිය සිටුතුමා මෙයාට විවාහ කරලා දුන්නා. ඒ නගරේ හිටපු ලස්සනම දැන් අවුරුදු කුමාරි තෝරන්නේ. ඒ වගේ රූප සුන්දරියක් තේරුවා මුළු නගරේම. ඒ රූප ඊළඟ අවුරුද්දේ තේරෙන රූප සුන්දරි වගේ, ඒ වගේ ලස්සන ගෑන් ළමයි දෙන්නේ තමයි බන්දලා දුන්නේ. නමුත් මානසික ආබාධෙන් කෙල තොලුයි. කට දෙපැත්තෙන් කෙල වැක්කිරෙන ඔළුව පාත් වෙලා තියෙනවා. එයාගේ සැප සම්පත් කොච්චරද කියනවනම් ගෝරිමන්ද සිටුතුමාගේ කට දෙපැත්තෙන් කෙල වැක්කිරෙනකොට අර දිව්‍ය රූප හා සමාන බිසෝරු දෙන්න නිල්මානෙල් මලෙන් තමයි කෙල ටික අයින් කරන්නේ. එකපාරක් කෙල අයින් කළොත් ඒ මල ආයසරයක් ගන්න එක ජනෙල් ඉංග්‍රීසිව කරනවා. මිනිසුන්ට මල් ඕන වුණාට පස්සේ අර සිටු මල් ගාව ඉස්සරහට ගිහිල්ලා සිටුතුමනි කියලා කතා කරනවා. එතකොට සිටුතුමා ජනෙල් ළඟට එනවා. අර බිසෝරු දෙන්න දෙපැත්තෙන් එනවා. සිටුතුමා පල්හැ බලනකොට කටින් කෙල වැක්කිරෙනවා. එතකොට අර බිසෝරු නිල්මානෙල් මලට එදාම කඩපු අර කෙල ටික අයින් කළා ජනෙල් ඉංග්‍රීසිව කරනවා. මිනිස්සු අර මල් ටික අරන් හොදාගෙන මල් මාලක් ගොතලා පැනඳ ගන්නවා. එච්චර සැප සම්පත් ඉඳලා කෙලතුළු මන්ද බුද්ධික වුණා. බලන්න සුරා මේ පානේ තියෙන ආදීනව. එතකොට ඔය පොඩි දේ ඉවසා ගන්න බැරුව, දරා ගන්න බැරුව, සියදිවි නසා ගන්න තැනට හිතන්නේ. පුංචි දේ දරා ගන්න බැරි පොඩ්ඩින් දුක එනවා. මේ ඔක්කෝම සංසාරේ සුරාපානය කිරීමේ ආන්දීනවා. එතකොට තමන්ටම වෙන මේ හානිය වළක්වන්ටයි ලෞතුරා බුදුරජාන් වහන්සේ පංචිල් රකින්න කියලා වදාළ. ඒ නිසා ලොකු සීලයක් නැතත් අඩුම තරමේ නිවන් දැකීම පිණිස පංච සීලයවත් තමන්ට රැකගන්න පුළුවන්න. පංච සීලය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න පුළුවන්න. එක පාර බැරි වුණත් වැටි වැටි හරි නිවන පිණිස තමන් කරගත්ත දෙයක් තියේවි. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මම මුලින්ම ධර්ම දේශනාවේ මුලින්ම මතක් කළා ඒ තමයි, අනිවාර්යයෙන්ම නිවන් දැක්කේ නැත්තම් මේ මහ භද්‍ර කල්පේ ආය බුදු කෙනෙක් ගැන හාන් කවිසියක් නැහැ. හෙට මැරුණොත් මේ ආහන අවසාන බණ ටික වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි පොඩ්ඩක් කල්පනා කරන්න, පින් කරන්න ඕන, කුසල් කරන්න ඕන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා බ්‍රාහ්මණෙක් අහනවා, ස්වාමීනි මට වයස අවුරුදු 120යි, අවුරුදු 120ටම මං කරගත්ත පිනක් මතක් වෙන්නේ නැහැ කිව්වා. අවුරුදු 20ටම කරපු හොඳක් මතක නැහැ කිව්වා මේ බමුණා. දැන් වයස 120යි, දැන් මම මොකද්ද කරන්න කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාහනලා, ඔයාට අවුරුදු 120යි, හිත සතුටු වෙන පින්කමක් කරලම නැහැ, දැන් මරණේ ළඟ ඉන්නේ, ඔබට දැන් කරන්න තියෙන ඉක්මනට කය සංවර කරගන්න, වචනේ සංවර කරගන්න, හිත සංවර කරගන්න. ගිනි ගන්න ගේකින් බඩුවක් එළියට දැම්මට පස්සේ ඉතුරුව පිණිස පවතින ඒ එළියට දාපු දෙයි. ආන් ඒ වගේ ජරා මරණ වලින් මේ ගිනි ගනිද්දී මේ ජීවිතේ දානේ නැමැති දෙයින් අත්හරින්නකෝ, එළියට දාන්නකෝ බඩු ටික. දන් දීලා අත්හරින්න කිව්වා. ඒක තමයි පරලොවට එන්නේ. පරලොවට ඇඳුම් ඕනේ නම් දැන් ඇඳුම් දන් දෙන්න වෙනවා. පරලොවට ආහාර ඕනේ නම් දැන් ආහාර දන් දෙන්න වෙනවා. පරලොවට නිවසක් ඕනේ නම් දැන් නිවෙස් දන් දෙන්න ඕන. දෙන දේ තමයි ලැබෙන්නේ. හොරකම් කරන දේ තමයි නොලැබෙන්නේ. දැන් මේ පන්සලකට ආවත් බාට දෙක හොරකම් කළොත් සංසාරේම තමන්ට පහසු වෙන්න ගමනක් යන්න බෑ. තමන්ගේ ගමන් මඟ පහසු වෙන්නේ නැහැ. මං අහලා තියෙනවා රස්සාවක් වුණත් එක දිගට කරගන්න බැරුව නිතර නිතර රස්සා මාරු කර කර ගොඩක් රස්සාවල් කරන අය ඉන්නේ, එක රස්සාවක් දිගට කරගන්න බෑ. ඔය සංසාරේ පාවහන් අන්න අයගෙන් හොරකම් කරලා. ඒ වගේ අය නිතර පාවහන් පූජා කරන්න ඕන. ඊළඟට යටිත් පතුල් පැලිලා ඇවිද කියා ගන්න බැරුව එක තැන ඉන්න මිනිස්සු ඉන්නවා. වැටිච්ච තැන වැටිලා ඉන්න මිනිස්සු ඉන්නවා. මේ පාවහන් සොරකම් කිරීමේ කර්ම විපාක. කවදාවත් අනුන්ගේ පාවහන් දෙකක් හොරකම් කරන්න එපා. පිංගුතුනි තමන් කරන දේ තමන්ට විපාක වෙනවා. ලේසි නෑ මේවා. මං කිව්වේ මනුස්ස ලෝකේ අපි මේ විඳින දුක්ඛන්දර ඔක්කොම අවම විපාක. පිංගුතුනි සමහර අයගේ ගෙවල් වල දුක අහන්න ගියාට පස්සේ විසඳුමක් ඇත්තෙම නෑ. විසඳුමක් කියන එකක් අහලක නෑ. ඔක්කොටම ප්‍රශ්න. හැම ගෙදරකම ප්‍රශ්න. ඉතින් මේවා තමන් සංසාරයේ කරපු කර්ම වල අවම විපාක නම් නිරේ ගියොත් කොහොමද? තිරිසන් ලෝකෙ ගියොත් කොහොමද? ප්‍රේත ලෝකෙ ගියොත් කොහොමද? එනිසා පින්පව් කියන එක විශ්වාස කරන්න. හොඳ නරක විශ්වාස කරන්න. බුද්ධ ශාසනය දුර්ලභයි කියන එක විශ්වාස කරන්න. මේ අවස්ථාව මඟ හැරුණොත් ආයේ ඉවරට ඉවරයි. ඉදිරියට කාලයක් එනවා, අධර්ම රාගයේ විෂම ලෝභයේ සහ මිත්‍යා ධර්මයේ වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ අම්මා අප්පා අඳුරන්නේ නැහැ. මේ තමන්ගේ නංගි, මේ අක්කා, මේ පුංචි අම්මා, මේ ටීච, මේ ගුරුවරිය කියලා තේරෙන්නේ නැහැ. එළු බැටළුවෝ වගේ, ගවයෝ සූකරයෝ වගේ එකිනෙකා අසත් ධර්මයේ දෙනවා. සොනික ආවේගේ එන්න ගන්නවා. අතට අහුවෙච්ච දෙයින් ගහනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා මේ තාක්ෂණයේ දියුණු වෙලා අත උස්සනකොට අතට ආයුධය පහළ වෙනවා. ඒ කාලේ මරන්ඩම හිතෙන්නේ. හරි නිති මේ මනුස්්‍යයකුට පුතා හෙල්මට් එක දාගෙන පලයන් කියලා කියනකොට මරන්ඩ හිතෙනවනම්. ඉතින් අර බුදුරජාණන් වහන්සේ වදාළ මෘග සංඥාව කියන එකේ රතු ලයිට් එක දැන් පත්වෙලා තියෙනවද නැත්ද? අනාගතයේ අවවාදයක් කරන්න බැරුව යනවා. ඒකට හේතුවක් බලපානවා. අවවාදයක් කරන්න බැරිවෙන්න. දැන්වා ටීවී එකෙන් බලනකොට අපිට හිතෙනවා ගුරුවරයෙකුට ළමයෙකුට අවවාදයක් කරන්න බැයි නම්, ළමයිට දෙමව්පියන්ට අවවාදයක් කරන්න බැයි නම් මුම් මොකුන්ද කියලා. එතෙන්ට වැඩ හැදුවේ ඔයාලා. ඇයි එහෙම කිව්වේ? මේ වගේ බණක් තියෙනකොට ළමා අපිට ගෙන්නගෙන එන්නේ අද බණ අහන්න යන්න ඕන කෙනෙකුට අහන්න එකපාරම ඇයි පන්ති නැ, ඉස්කෝලේ වැඩ නැ කියලා ඉස්කෝලේ ඵලයන් පන්ති ඵලයන් කියලා කෙවිතෙන් දක්කා දක්කා මීහරක් ටිකක් ගාලකට දක්වනවා වගේ දක්වනවා. අම්මේ හිට සිල් ගන්නා. ඇයි හිට පන්ති නැ උඹලට කියලා හැම එකක්ම පන්තිය. පාඩම් කරන මේසේ බණ පොතක් තිබ්බෝ මේ උඹට විභාගෙ ළඟයිනේ මේවා කිව කිව ඉන්නේ. උන් යසෝයට කාමරේ දොර වහගෙන අර Facebook එකේ රෑ එළි වෙනකල් ඉන්නවා. ඒවට මොකවත් කියන්නේ නැහැ. බණක් ඇහුවොත්, බණ පොතක් කියවුවොත් දෝන් යනවා අම්මලාට. පන්ති යවන්න තියෙන උනන්දුව, සල්ලි ගෙවලා පන්ති යවන්න තියෙන උනන්දුව නොමිලේ දහම් පාසලට යවන්න නැහැ. බණ ටිකක් අහන්න සලස්වන්නේ දරුවන්ට. ඒ දරුවන්ගේ හිතේ ඇවිලෙන රාගය, ද්වේෂය, මෝහය හිතේ ක්ෂණික ආවේගෙ නිවා ගන්න උන්ට හිතට බණපදයක් නැහැ. හිතට දහන් ඖෂධයක් නැහැ. ඒ නිසා උන් කුලප්පු වෙනවා. උන්ට පොඩ්ඩ කියපු ගමන් ගහ මරා ගන්න එනවා. අතපය දික් කර ගන්න දෙනවා. මේ උන්ට සංසිඳීම කියන එක හම්බ වෙලා නැහැ. ඒ නිසා ඔයාලගේ දරුවෝ වුණත් මේ ඉගෙන ගන්න කියන අධ්‍යාපනයේ කියන තැනට විතරක් දැක්කොත් මේ පිනක් පවක් කුසලයක් අකුසලයක් බණක් දහමක් කියලා දෙන්නේ නැතුව ඔයාලට ඔයාලගේ දරුවන්ගෙන් ගුටි කණ්ඩ වෙනවා. කරන්න දෙයක් නැහැ. උන්ට බත්පත අතට ගත්තට පස්සේ වෙන එකෙක් ආයේ මතක් වෙන්නේ නැහැ. අතට කීයක් හරි ගත්තට පස්සේ වෙන එකෙක් මතක් වෙන්නේ නැහැ. මේ මිනිස්සු කීයක් හරි අඹ කරන්න විඳින දුක උන්ගේ හිතට එන්නේ නැහැ. උන්ගේ හිත වේලෙනවා, තෙත් ගතිය නැතුව යනවා. මේ ධර්මයේ මිනිස්සයා සිසිල් කරවනවා. හිත තෙත් කරවනවා ධර්මයෙන්. ඒ හිත සිසිල් කරවන, තෙත් කරවන ධර්ම පොඩි උන්ට දෙන්නේ නැහැ මේ දෙමව්පියෝ. ඉස්කෝලේ ඵලයව කියලා හම්බ කරන්ටම යොදවනවා. දුවේ පුතේ මෙතන බණ අහන කෙනෙක් හරි ඉන්නවා නම් උඹලගේ ජීවිතේ අනාගතේ තෙත් වෙන්න, සිසිල් වෙන්න, ගිනි ගන්න නැතු ඉන්න ආලෝකමත්ව තියෙනවාට ඔයාලා කැමති නම් මේ ධර්මය අහන්න. ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් මේ දහම් නාලිකාවලි ඔයාලට ධර්මය කියලා දෙනවා. විහිළු තාලු ඕපදූප කුණුහරුප නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ දහම. තමන්ගේ හිත නවතින ජීවිතයේ ඇත්ත ස්වභාවය තේරුම් කළ දෙන බණක් අහන්න. මේ සංසාරේ භයානකකම තේරෙන ධර්මයක් අහන්න. මතක තියාගන්න, කල්පයක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. කිලෝමීටර 10ක් උස, කිලෝමීටර 10ක් පළල, කිලෝමීටර 10ක් දිග තියෙන පෙට්ටියක් සම්පූර්ණයෙන්ම අබෑට වලින් පුරවලා අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අයින් කරලා අර විශාල අබ පෙට්ටියේ කිලෝමීටර 10 තියෙන විශාල අබ පෙට්ටිය අබෑට ඉවරුණත් කල්පයකට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප ලක්ෂයක් ගිය තැන තමයි පසේබුදු කෙනෙක් හරිය ආය පහළ වෙන්නේ. කිලෝමීටර 10ක් උස, කිලෝමීටර 10ක් පළල, කිලෝමීටර 10ක් දිග කන්දක් අවුරුදු 100කට වතාවක් එක්කෙනෙක් ඇවිල්ලා රෙද්දකින් පිහගෙන යනවා ලාවට. අවුරුදු 100කට වතාවක් ඒ ගල පොළොවටම ගෙවුනත් කල්පයකට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප ලක්ෂයක් ඉදිරියට ගියද තැන තමයි ආය පසේබුදු කෙනෙක්ව පහළ වෙන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනය අහිමි වුණොත් අහිමි වුණාම තමයි. මේ තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය අවසාන අවස්ථාව. ତୁର දැන් ධර්මයේ අවබෝධ කරන්න සසර දුකෙන් නිදහස් වෙන්න දැන් තියෙන කැමැත්තෙන් තමයි එයා දෙව්ලොවක ඉපදිලා හෝ නැත්තම් ධාතු පරිනිර්වාණ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා ධර්මයේ දේශනා කරනකොට දෙවියන් අතර ඉන්න අසංකීයක් දෙවිවරු ධාතු පරිනිර්වාණයේදී ධර්මය අවබෝධ කරනවා. තව එක චාන්ස් එකක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් ධර්මය අවබෝධ කරන මහ විශාල සංදිස්ථානය. ඒ තමයි ධාතු පරිනිර්වාණය. ඒකට උරුමකම් කියන්නේ දෙවියන් අතර ඉන්න අය. ඒ නිසා දැන් අවංකව උමනාව තියෙන ගොඩාක් පින්දහම් කරන ජීවිතේ අඩුපාඩු හදාගන්න කෙනා දෙවියෙක් වුණොත් අන්න එදාට අවස්ථාව තියෙනවා. එහෙම නැති වුණොත් පින් මෝරා මෝරා මෝරා ගිහිල්ලා ආයේ චාන්ස් එකක් આવුත් මෛත්‍රී බුද්ධ ශාසනේ ඒකත් අහිමි වුණොත් එහෙම ඉවරට ඉවරයි කියන එකේ ඉතින් අවාසනාව ඒක ඒ යන්නේ මුල ඉඳලම ගෑවිලා තියෙනවා. ඒ නිසා ජීවිතේ කොටසක් කරගන්න මේ ධර්මයේ හැසිරෙනවා කියන්නේ. හැබැයි ඔබට උපනිෂේ සම්පත්තිය තියෙනවා. ඔබට ඒක කරගන්න බැරි කමක් නැහැ. මේ කරදර කාලේ බාධා තියෙන කාලෙත් ඔබ මෙහෙම බණ අහන්න ආවා කියන්නේ ඔබට මේ ධර්මයට කැමැත්ත තියෙනවා. මේ දුක නිවා ගන්න ඕන කියන කැමැත්ත තියෙනවා. දැන් ටික ටික අඩුපාඩු හදා ගන්න. ඒතර මගෙන් ඇහුවොත් හාඳුරනේ කොහොමද අපි ධර්මයේ හැසිරෙන්නේ කියලා? මෙන්න මෙහෙම ඔබගේ ජීවිතයට ඉවසීම කියන එක එකතු කරගන්න. එතකොට ඔබ ධර්මයේ හැසිරෙන කෙනෙක්. සමාව දීම කියන එක එකතු කරගන්න. සමාව ගැනීම කියන එක එකතු කරගන්න. අටලෝ දහම එනකොට මේක ලෝකේ හැටි කියන එක තේරුම් ගන්න. කර්ම විපාක එනකොට මේ අපි කරපු කර්මවල අවම විපාකයි මේවා විඳවන්න වෙනවා කියලා හිතට ධෛර්යය ගන්න. ඊළඟට දවසට පැය භාගයක්වත් ධර්ම දේශනාවක් අහන්න. පොඩි දෙයක් හරි දන් දෙන්න. සතෙකුට හරි දීලා කන්න. අවසාන බත් පිඩත් බදාගෙන කන්න නැතුව බෙදාගෙන කන තැනට හිත හදා ගන්න. ගෙවල් වලම හොරු බෙහි වෙලා තියෙනවා. ගෙදරින් අයගෙන්ම හොරකම් කරනවා. ඔය හොරකම ගෙදරින්ම නතර කරන්න. පන්සිල් පද පහවත් ටික ටික රැකගන්න උත්සාහ කරන්න. මෙන්න මේ විදිහට ගුණධර්ම ටික ටික ජීවිතයට එකතු වෙනකොට ඊළඟට මං කියවනේ හැමදාම බණ අහන්න පුරුදු වෙන්න කියලා. ඒ බණ වලින් කියලා දෙනවා කොහොමද තරහ නැති කරගන්නේ? ආසාවල් අඩු කරගන්නේ? ගෙවල් වල ප්‍රශ්න කොහොමද විසඳගන්නේ? ඒව ටික ටික කියලා දෙනවා අර බණ අහනකොට. දැන් මට එක බණ කීම මේ හැම එකක්ම මට කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මම ඔයාලට මේ ධර්මයේ පිහිට තියෙන දිශාවට අත දික් කළේ. අවසානයේදී කියන්න තියෙන්නේ අතිශයින් දුර්ලභයි පින්වතුනි. බුද්ධ ශාසනයයි නිවන් දකින්නවා කිනක අතිශයින් දුර්ලභයි. මේක ওই ගෙවල් වල ප්‍රශ්න දුර්ලභ දේවල් නෙවෙයි. අපි සංසාරේ එකම ප්‍රශ්නෙන් කෝටි වතාවක් විඳවලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ දැන් දැම්ම ජීවිතයට පිහිටක් පිළිසරණක් හදාගන්න මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් ඊළඟට එන ආයෙනම් බුදු කෙනෙක්වත් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්ද සුදුසුකම් ලබන්නේ මේ ජීවිතයේ සද්ධාව දිනු කරන කෙනා, මේ ජීවිතයේ සීලය දියුණු කරන කෙනා, මේ ජීවිතයේ දානය දන් පැන් පුදන කෙනා, මේ ජීවිතයේ ධර්මය හොඳට ඉගෙන ගන්න කෙනා, මේ ජීවිතයේ ප්‍රඥාව දියුණු කරන කෙනා තමයි දෙව්ලොවදී හෝ ඊළඟ ශාසනයක හෝ සුදුස්සෙක් වෙන්නේ ධර්මය අවබෝධ කරන්න. ඔයාලා හිතන්න එපා මෛත්‍රී බුද්ධ ශාසනය වුණත් ධර්මය අවබෝධ කරන්න සුදුසුකම් තියෙන මහා පින්වන්තයෝ කියලා මේ දැන් ඉන්න මිනිස්සු. මෛත්‍රී බුද්ධ ශාසනයේ යම් මාර්ගඵලයක් හරි ලබන්න අවසාන පිරිසත් බේරගන්න තමයි මේ බුද්ධ ශාසනයේ මේ විදිහට දහං හඬක්වත් ඇහෙන්නේ. මේකත් අහිමි වුණොත් අහිමි වුණාම තමයි. දුක් විඳිල්ල ඉවරයක් නැහැ. නිරේ දුක ඉවරයක් නැහැ. තිරිසන් ලෝකේ දුක ඉවරයක් නැහැ. ප්‍රේත ලෝකේ දුක ඉවරයක් නැහැ. අපාය ආයුෂේ එහෙම ඔබ අහලා ඇති. සුළුපටු ආයුෂන් වේ නිරේ ගියොත්. සමහර පවුකන් අම්මා තමන්ගේ අතින් මැරුණොත්, තාත්තා තමන්ගේ අතින් මැරුණොත් එහෙම චෛත්‍යයක් තමන්ගේ අතින් කැඩුවොත් චෛත්‍ය නිදන් හරන්න තරහසිතින් බෝධි කැපුවොත් ඒ වගේ කර්ම විපාක වලින් කල්පයක් අච්චර මහා කල්පයක් නිරේ උපදිනවා. ආයේ ඇවිල්ලා පරණ පුරුද්දට අම්මා තාත්තා මැරුණොත් ආයේ ඒ කල්පේමත් නිරේ. ආයේ පරණ පුරුද්දට අම්මා තාත්තා මැරුණොත් ඒ කල්පෙත් නිරේ. බුද්ධ ශාසනයෙන් අපේ බුදුරජාන් වහන්සේ ළඟ මහණ වුණ ධම්මරුචි කියලා හාමුදුරනම අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් හැම කල්පයකම අම්මා තාත්තා මරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් දසපාරමිතා පුරද්දීම අර ධම්මරුචි කියන භික්ෂුව නිරේ ඉඳලා තියෙනවා. බලන්නකො මිනිසුන්ට එහෙම ජීවිතයක් තියෙනවා. එයා මනුස්ස ලෝකේ ඉපදිලා තියෙන ජීවිත වැලි කැටයක් වගේ එයාගේ සංසාරයෙන් නිරේ ඉපදිලා තියෙන ජීවිතේ මහත්මරටත් වෙලිය වැඩි. ඉතින් අපේ කතාව අපිට පේන්නේ නැති නිසා අපි කොහොම කොහොම ඉපදිලා ඉන්නේ නැතිද? ඒ නිසා පොඩ්ඩක් මේ සතර අපායේ බය පිම්පව් කියන ඒවා විශ්වාස කරන්න, ඒවා බොරු නෙමෙයි, ඒවා ඇත්ත දේවල්. ඒ නිසා දුර්ලභ බුද්ධ ශාසනේ පිහිට පිළිසරණ ලබා ගන්න මේ අත්තන්ට වාසනාව ලැබේවා. අද මේ ධර්මය ඇසූ මේ අහිංසක පින්වතුන්ට මේ බුද්ධ ශාසනය කිසිසේත් අහිමි නොවේවා. මැරෙන වෙලාවේ කිසි කෙනෙකුගේ හිතට අඳුරක් නොපැමිණේවා. කරපු පින් දහම් කුසල් දහම්ම සිතට නැගේවා. සුගති සම්පත්තිය සත්පුරුෂ ඇසුරම ලැබේවා. නිර්වාණ අවබෝධයෙන් සසර දුක් කෙලවර කරන්න මේ පින්වතුන් ඉක්මනින් අවස්ථාව සැලසේවා. අප හැදු වැඩු දෙමව්පියන්ට අකුරු කරූ ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩ දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්ද්‍රවයක් නොවේවා. සියලු දෙනාට මේ බුද්ධ ශාසනය අහිමි නොවේවා. ජීවිතේ පිනෙන් පිරේවා, කුසලෙන් පිරේවා. සියලු දෙනාට සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.